ලෝකාත්‍රේ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධ දසදර ධාමී සර්වඥරාජෝත්තමයන් වහන්සේ විසින් සරණෝර ජේතවන ලහාවිහාරයේදී මහතන පිළිසත් අලදා රදාන අරුණරතේ සූත්‍රේ ගාථා දෙකක් මේ ප්‍රකාශ වේ. මෙතන සිහිකරන්න වදන බුද්ධ අවසාසනාව අපේ යෝගාසන සාස්කාරේ දාසක තුන් විටක් මේ දේශනාවේ කියවෙනවා. උදේදාන සාස බුද්ධ වන්දනා ස්ථානයේදී මේ ගාථා කියවෙනවා. ඒ තුනේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ දාසක තුන් විටක් බැගින් විශ්ව සංඝයා වහන්සේටදී වදාළා. ඒ ආවාදයට කියන සුගතෝ වාදය කියලා. ඒ සුගතෝ වාදය සමග මේ ගාථා දෙක අපේ සංගමයේ සෑම දවසකම සංඝයාලා කරන දාස තුන් විටක් එකලම අවශ්‍ය ගාථා දෙකක් මේ උපදේශාත්මක ගාථා දෙක. ඒක තේරුම මෙහෙමයි. බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා නම් ත්‍රිවිධ බුද්ධ ශාසනයේ ආරම්භක ආරම්භගත වීර්ය ප්‍රතිපත්ති ආරම්භ කෙරේවා. නික්කමතේ නික්කමගත වීර්යයෙන් ප්‍රතිපත්ති දියුණු කෙරේවා. මාර්ග බාධක කියන්න නැදගෙන ඉදිරියටම ගමන් කරේවා. දුනාපේ මතුනෝසේ නම් ප්‍රේත මායාවේ අසංකේය අප්‍රමේය ගණන් ඇති මේ සේනාව පළවා හරිවා. නලාකාරං කුඤ්ඤෝ පතවිදීන් කළ කල්පත සුමේසුන කරණය මත්ත පස්සේ මේ මාර්ගේනව පළවා හරිවා. යෝතිමත්මින් ධම්මයලේ අප්පමත්තෝ විශේෂති බුද්ධිවිසනේ උපාසක උපාසිකායම් බෞද්ධේ මේ බුදුසක්නෙහි අප්‍රමාද එළද සිටි තිහින වලින් වීර්ය වඩන්නේ නම් පහාය ජාති සංසාරයි. ජාති ජරා මරණින් ගහන වූ සංසාරයේ ගෙවන් කොට අත්හැර ගම දුක්ඛ සංසාරං පරිසෙති දුක් කෙලවර කරන්නේ කියන එකයි ගාථාවේ. ඒ ගාථාවේ ඉතිහාසයේ කාපටි එකකට ඉස්සේ ලෝභාලෝනේ සිටි සරුවඥන් වහන්සේ සිටි සරුවඥන් වහන්සේගේ අතර අග්‍රස්නාවඥන් වහන්සේගේ නම අපි ඉලක් ලක්ෂ සංඛ්‍යාත මහා සංඝ බිත්තම් සම්බාමණ්ඩේ ධර්ම ශ්‍රවණයට සෝදානම් සිටිද්දි සිටි සරුවඥන් වහන්සේ අතිබුරාජන් වහන්සේ සමග කැලෙමින් හැදිය බවදේ. බ්‍රහ්මලෝකේ කෝටි සංඛ්‍යාත බ්‍රහ්ම දෙවිදක් සර්වඥන් වහන්සේ පිළිගන් දෙපා දුනා. එතෙන්දී අපි බුමහරහතන් වහන්සේ නිදාන කළා. අපි මේ බ්‍රහ්ම පිළිපද ධර්ම දේශනාවක් කරන්නේ. අපි බුමහරහතන් වහන්සේ කියන්නේ ධර්ම සේනාධිපතිව සත්‍යයෙන් අගතන්පත්තු අප්‍රස්තාවයන් වහන්සේ දැනේ. සර්වඥ දේශනාව තමන් වහන්සේ දේශනා කරන්න පටන් ගත්තා. ඇතැම් බ්‍රහ්මයෝ හිතුවා සාත්‍රෝ වහන්සේ ඉදිරිපිට සාමකයෙන් මොකටද බණ කියන්නේ. ඒ අවස්ථාවේ සරුවඥන් වහන්සේ දාන කළා අදිරු වඩා සමයේ උපදවන හැටියට ධර්ම දේශනා කරන්න. ඒ නාමේ අවිඥාපාදක චතුර්ථ ධ්‍යානයේ සමයදී නානාවිද විස්මය ජනක ප්‍රාතිහාර්ය පාමින් සාසේ ලෝක ධාතුන් එක හඳින් ඇද වෙත අපි මහරහතන් වහන්සේ මේ ගාථා දෙක දේශනා කළා. ධම්මයෝ මරුතේ උනා විසුතේ උනා ශ්‍රාවකයන් වහන්සේ නමක් මෙච්චර තේජෝ බල පරාක්‍රමාන්විත නම් සාතුරු වහන්සේ කොපමණ ආනුභාව සම්පන්න දෝෂල බලවත් ප්‍රසාදයට පත් වුණා. ඒලාව සර්වඥයන් වහන්සේද ධර්මයන්ට දහම් දෙසන සැනකින් අපි මහරහතන් වහන්සේ තමයි වැඩිය ධම් සභා මණ්ඩලයේ මංගු. ඒ අවස්ථාවේදී ඇසිතේ ලක්ෂ කෝටි සංඛ්‍යාත මහා සංඝයා මතා ඇසුවා මමනි ඒ අවස්ථා දෙක ඇහුණාද? එහෙමයි ස්වාමී මම දෙන්නාට අපිට ඇහුණා. එහෙනම් කියන්නේ ඒ සියලුම සංකල්පයේ කතාවේ මේ ගාථා දෙක සංඝයාතන. චරණත්‍රාන් වහන්සේ තුන් වාරයක් සාධුකාර දුන්නා. දාන සාදු මගේ ශ්‍රාවකේ අප්‍රමාදව ධර්ම ශ්‍රවණය කළදී එනවිට කිසිමෝනින් සාවධානෝ ධර්ම ශ්‍රවණය කළ තේනවා කියන ඒකක මාතෘකාව කරගෙන ධර්ම දේශනාවක් ඇදුවා. විශාල සංඝ ප්‍රේතයන් මඟඵල නිවන් ආභෝධ කළා. මේ දේශනේ කවදාවත් සාධාරණයි. එදා සිටේ සරුවඥන් වහන්සේගේ කාලයේ දේශනා වුණා පමණක් නෙවෙයි ඊට පෙර බුදුසමනේදී දේශනා කරේ ඇති මත බුදුසමනේදී දේශනා කරේ ඇති මෙන්න මේක නිසා බෞද්ධයන් ලදී අපි නිතර නිතර ආවර්ජනා කරේ දු මෙහි කලින් ගාථා දෙකක් මේ අරණවදී සූත්‍රයේ ගාථා දෙක ඒ කියන්නේ දානයක් දෙතත් සීලයක් රකිතත් භාවනාවක් කරතත් සමර විදිහේ සාමනික ප්‍රතිපත්තිය යෙදෙනත් ආරම්භදාත වීර්යය නික්මදාත වීර්යය පරාක්‍රමදාත වීර්යය කියන ත්‍රිවිධ වීර්යයෙන් එළෙන්නට ඕනේ. ඒකම පටන් ගැනීම ආරම්භදාත වීර්යයෙන් කියේ. ඒකම දිගට කරගෙන යන්නේ නික්මදාත වීර්යය. ඒකමදින බාධකයන් මැඩ පවත්වාගෙන අප්‍රතිහත ධෛර්යයෙන් නියම බලාපොරොත්තු ඉෂ්ට නැතුරුම ගෙන යන්නේ පරාක්‍රමදාත වීර්යය. අපේ මහා බෝසතාණන් වහන්සේ නියමයි බෝධි සම්භාර පුරාගෙන එතන ආත්මවලදී සමන් වහන්සේ ජීවිතය ගැන බව නොබලා පරාක්‍රමදාත වීර්යයෙන් පාරමී කෙරෙන්නේ බොහෝ බෝධිසත්ව සංකෝණින් ගලිය. සිලතුන් අහලා තියෙනවානි කදිනාකාර බෝසතාණන් වහන්සේ ජීවිතය පරිත්‍යාග කරමින් දානයක් දුන්නේ නැහැ. උලාසේ සිටු පුත්‍රයෙකු උපන්න කුඩා කාලයේ පටන් දුකී මගේ අසරණයන්ට ගම් රැටක් පවත්වාගෙනදී දාමී දාමී දානේ ලබා ගන්නට පිරිස වැඩි වුණා. සංඝට දාතෙන් දාත දරි රැකී භූමෝල කරස්වා. එක දාන්න සිය ගණන්නේ දහස් ගණන් ලක්ෂ ගණන් දතියම් වෙනවා. සෑම දීම සදුම් කරදුම් එල මුදල් සත ගොලට මේ වඩවා ගන්න. ඒ අතර එක දාදා සම්මිලම් නිරෝධ සමාපත්තියෙන් රැකී සිතේ බුදුරජාණන් වහන්සේනම නිරන්තර දැලවා. අද උදේ වාරයේ දානයක් ලැබෙතුන් දැනෙන්නේ කොතනින් දෙකේ මොන දානෝදේ මේ මනෝනින් බැලුවම දැනෙන්නේ මේ දානශාලාවයි. එනදා දානයක් ආහාරයක් සෝදාන උනාසේ පාත්‍ර ජීවර දරන ඉතිං වැඩියමේ දානශාලාව ඉදිරියේ සිටද එන තෙක්මානියන් ඉල්ලත් තේින්න දහලා ඉතත් පාගමනින් ආව හොඳරේ. එම දානයේ මේ වතවත් දී පුත්‍රයා කල්පනා කළා දාන වරක් ගන්නවනේ දාන වැරද්දෝ මොනවාද දෙවිවන්තා. එතකොට වාදනය ධම්මිකම් කියන්නේ කියලා මදාරි වාදයේ අද පරිණිවාණය කරන්න ඕනේ කියලා විශාල කිනියතුරුලක් ලැබුවා. සතේ බුදුරජාණන් වහන්සේට දානතාලා දාතතර මහ මුදුනි විශාල මුදුනක් තිබුණේ සැතපීනා දිනපාල මහ කියනවා නෑ. බලන්න බැලතරම් මහා තේජසක් සත්‍යය. දානේ ගන්නාපු දාසනා යදෝ කීතියෙන් සම්පාරණයෙන් සෑදාන්න ගන්න. නමුත් උදාරාදාසේ මහා බෝධිසත්වයන් වහන්සේ එකාතිකින් තේර පායාස දාන පාත්‍රයක එකාතිකින් සංගත් අරගෙන ආවාමේ ගිනිඅඟුරුව ළඟ. කල්පනා කරනා මෙතන ඉබේ ගිනිඅඟුරුව ළඟ දම්මින් කම් කරනවාට බාධා කරන යන්නේ මාන පාත්‍ර දෙන කෙනෙක් වෙන්න කිසිම බවක් නැත්තේ. කවුරුනම් මේ නැවත නැත්තා මට තේනවා කියලා ආදරෙන් බැලුවා. ආකේ දිවිච දිලිසෙන් දෙක වසවතේ පුත්‍රයා. අසවා සමුන්නාන්තේ කවුද? මම වසවතේ පුත්‍රයා. මේ නිගංගරණ දෙන්නේ සමුන්නාන්තේද? මොකමයි? කාර ආඥා පිළිදෙද දානේ වලක්වා. ඒ අස්සාවේ මහත් දාන අනිස්ථානේ අභියෝගයක් කළා. වසවතේ පුත්‍රයේ උදලන්නේ එක්කෙනෙක් නෙමෙයි. සියයන් දහස්කාවක් මගේ දානේ වලක්වන්න බැරිව බැරි බලන්න. ඒ දික අභියෝගයක් කරලා තමන් වහන්සේ සත්‍යත්‍යාවක් කළා. මම පුඩා කලකට සත්පමෙන් දසාක්ෂරෙන් වැළකුණා සත්‍යයි. ඉතිපස්සේ පොහොයාදසේ දැක්කා සත්‍යයි. මාගේ උපන්තානන්දවන් කළ සත්‍යයි. එවාගේම සාසත්තන් නොමතා ලෝකුනා බුදුමා මතාම දාමින්තම් කළ බව සත්‍යයි. ලොවත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩ විචා සත්‍යයි. ඒ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාද මෙසේ දානාධිපානමේ පිරිනෙන්න ඉතානේ අහිතානේ කන්ද පෙන්දක් කටින් ගහ ස්වාමීනි ලොවට පිළිකටක් උත්තමයන් වහන්සේ මා මේ ගිනිඅඟුරුවන මැද්දල පැනගෙන එනවා. මගේ පා උඩු කුරේ ඉස යටි කුරේ මා ගිනිඅඟුරුවන මැද්දේ දැනෙන්න පුළුවන්. ඒ අතරත උත්තමයන් වහන්සේ මගේ අතේ තියෙන දානේ පිළිගන්න සේකවා කියලා ආරාධනා කළතයි. ධම්මෝපදේ රබ්බති ධම්මචාරින් කියන උතුම් බුදුබණ පදේ සනාත වෙන තැන සමාර කරන ධර්මයේ සමාත පිහිට වෙන හැටි මතු අනාගතයේදී සම්මෝහයේදී පවා බුදුවීමෙන් පසුව තබන පියරංගානේ පවා නිරුම්මල් පිටෙන් තර සුදුසු මහා භාග්‍ය පුණ්‍ය භාග්‍යයන්ති මේ මහෝත්තමයන් වහන්සේට මතුවනාගසේ නිරුම්මල් පිටෙන් පිටනේ පිළිපතොල් පිළිගන්නා දාට සාධකයක් වශයෙන් මේ මහා ගිනි අඳුරවල වැන්නේ සතරෝධයන් කර විශාල නිරුම්මලක් පහළ වුණාට නිරුම්මලවට ඇදෙන්නේ අස්වලක් ප්‍රීතියෙන් දින දිනා එයාගෙන් දානේ පූජා කළා. මාර්ගී පුත්‍රයා ලැජ්ජාවට අකරගිය මාර්ගී පුත්‍රයාට දැනුණා මේ නිරුම්මල මතුවීම වළක්වන්නේ ධර්ම තේජස පුණ්‍ය තේජස නිහයි. රතේ බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් අනුමෙවෙන දේශනා කරලා දින මහත් කලවන පිස්ස බලා සිටින්නේ අහකට පෙරණැගේ වැඩම කරනවා වදාළා. දසසිතේ දිනෝදාසක් දෙනා මහත්මින් උල්වරාද දෙවියන් සාදුකාර දුන්නා. ආභෝධි සත්‍යයන් වහන්සේ නෙළුම් මල උඩ හිටගෙන දෙවියන්ට ලෝකයාට පින් අනුමෝදන් කළා. සක්කුන්තේ දන් පින්කම් කරන්න කියලා වෙත්වා. ඉවිනත කාමා ගිනි අඳුරු වන රැදෙක පැන්න මා ඉස්සේ ධර්මයේ මාත කීත වුණා. මේ වාගේ හැම දිනම ධර්මයේ හැදෙත්වා. ජීවිත පරිත්‍යාගයෙන් මා මේ සිද්ධ කළ උතුම් කුසලයේ සෑම දිනාන මොදම වේවා. මේ කුසලාවධාමේ ගිනි අඹරවල් දැක්කෙන් නෙළුම් මලක් කුරේ දෙවන දානය පූජා කළා වගේ එකොළොස් මහා ගින්න පින්දවන ලෝක ධාතේ ලෝතුරා බුදේලා ගිනිමාලවට අමාමහා නිවාසය සලසා දෙන්න බුදුභාව ලැබේවා. ඔබ සෑම දිනාකත් සතු භෝජයකින් නිවාසවක් වේවා කියලා සතුටින් බොළුනා. මේ වාමික ජාතියක් නෙමෙයි සාපලව සංසාරකන අවස්ථාවක්. ඉනි ඉවලා යයි වස්තවල දෙවියන් ලවා සාදුකාර දෙවලා එවාගේ මේරු මන්දිරාදී පරුවත දෙවුල් වල දානාදී පාරමී පුරන්න සමර්ථ වුණේ මෙන්න මේ ආරම්භ ධාතු වීර්යේ එක්කම ධාතු වීර්යේ පරාක්‍රම ධාතු වීර්යේ යුතුව දානාදී බෝධි සම්භාර දෙලෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ නිසා ඒ සම්බුද්ධ සාසනයේ අවතීර්ණ වෙනයි ඊටාදි තම ගෞරවයෙන් මේවාගේ ජම්පින්කම් කරන්නේ. අදාපි සලකා ගන්න ඕනේ. අදාපි මේ දන් දෙන්නේ මේ සිල් සමාදන් වෙන්නේ මේ පැවිදි වෙන්නේ මේ උපසම්පදා වන්නේ මේ සංඝරත්නයේ උපස්ථාන කරන්නේ සංසාර පවත්වන්නේ හැම ආගමිකම සිද්ධ පින්කමක් කරන්නේ අබුද්ධ සාසනයේ නෙමෙයි සර්වඥ සම්මා සම්බුද්ධ සාසනයේයි. අයත් සම්යත් සම්බුද්ධ විජා ධර්ම සම්පන්න සුගත ලෝක වේද අනුත්තර පුරිස ධර්ම සාරකේ දෙවි මිනිසුන්ගේ සාතුරු බුද්ධ භාග්‍යවත් කියන නවරහාදී බුදුම නැතේ සර්වඥ සම්මා සම්බුද්ධ සාගත එකයි. එනිසා ඒ මේ සම්බුද්ධ සාගතයෙන් වෙන සෑම කුසලයක්ම තාත් බව පසේ බුදු බව ලෝතුරා බුදු බව දක්වාම අපට උපනිශ්‍රේ වේවා. ගාමීල දකබල ඥානයෙන් සමන්නාගත වූ සරුවක්ේ සාසනයකයි මේ කුසල් කරා. සතුරු වයිසාරත්තේ ඥාන ඇතේ සරුවක්ේ සාසනයකයි මේ කුසල් සිද්ධ කරන්නේ. සතර පරිසම්මිදා ඥාන ඇති බුද්ධ සාසනයකයි මේ කුසල් සිද්ධ කරගන්නේ. සුගත බුද්ධ ඥාන ඇති සරුවක්ේ සාසනයකයි මේ උතුම් පාරමී පුරාගනිය. සෝනක මහා ඥාන ඇති සරුවක්ේ සාසනයකයි මේ පාරමී පුරාගනිය. අෂ්ටාංගික බුද්ධ ගුණ ඇති සරුවක්ේ සාසනයකයි මේ පාරමී පුරාගනිය. සත්‍යත් ඥාන ඇති සරුවක්ේ සාසනයකයි මේ පාරමී පුරාගනිය. සත්‍යත් ඥාන ඇති සරුවක්ේ සාසනයකයි මේ පාරමී පුරාගනිය. සත්‍යතදාන ඥාන ඇති සරුවක්ේ සාසනයකයි මේ පාරමී පුරාගනිය. දෙකස් මහා පුරුෂ ලක්ෂණතු අනුයංගන ලක්ෂණ යාම ප්‍රභා හේතුමාලා අලංකාර අසීත්‍යංක ප්‍රභා ඌමරෝම ධාතු ප්‍රභා දාෂ්ඨා ධාතු ප්‍රභා සමනංගන බුදුරජාණන් වහන්සේලා ලාභ්‍යතිසේ හේතප්පත්‍ය ඇති සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාසනයකයි මේ අපි පාරමී පුරාගෙන යන්නේ. රාමේම සීල ස්කන්ධයෙන් සමාධි ස්කන්ධයෙන් ප්‍රඥා ස්කන්ධයෙන් විමුක්ති ස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් අග්‍ර ප්‍රාප්ත වූ සර්වඥ ධාතනේ ගයි මේ උතුම් පාරමී පුරාගෙන යයි. එවැන්නේම සාරි පුත්‍ර මහා භාග්‍යල්‍යානි යත් අග්‍රස්නාක දෙන බන්දදීකේ බුදු සසුනේ ගයි මේ පාරමී පුරාගෙන යයි. එම උත්තර වන්නාරහත් මෙණින් වහන්සේලා දැනති අග්‍ර ශ්‍රාවිකාවන් ළඟදීකේ බුදු සසුනේ ගයි මේ පාරමී පුරාගෙන යයි. සතර සතිපට්ඨාන සම්‍යක් ප්‍රධාන සතර සතර ඉන්ද්‍රපාද පංච ඉන්ද්‍රිය පංච බලසත් බුද්ධංග ආයතයත මාර්ග ජීල සත්‍ය බෝලි පාත්‍ර ධර්ම මණ්ඩලයක් ඇති සම්බුද්ධ සාධනේ කර්මේ කාරණේ කුලාගයන් ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සත්‍ය ප්‍රතිච සමෝත්පාද සූවිසි ප්‍රත්‍යාදී මේ ගාම්භීර ධර්ම දේන්දර ඇති බුද්ධ සාධනේ කර්මේ මේ කාරණේ කුලාගයන් ස්වාමීන් සූත්‍ර විනි අභිධර්ම කියන ත්‍රිපිටකාන්තාරගත සවාසෝ දාස ධර්මස්කන්ධය ඇති බුද්ධ සාසනයයි අපි මේ පාරමී පුරාගෙන මේ ආදී වශයෙන් අනේක ආකාරයේ සිතන සිතන වාරයක් වාසාව අර ආරම්භ දාස රීතිය උසන් පටන් ගැනීම එකත් එක්කම දාස රීතිය දිගට පවත්වාගෙන යාමත් පරාක්‍රම දාස රීතියෙන් ඒ උත්තරීතර අභිමතාර්ථයෙන් මුදුන් සමුදා ගන්නා දුරු මේ උතුම් කුසල දිනු පවුන කර ගැනීමට සාත්‍ය බලේ කාන්තෙන් අතුවැදෙන්නේ නැහැ. එක්තරා සිටුපුත්‍රේ සාලක සම්පත්තිය පිටුපත්‍රේ සමා විකම සෝරාට සම සම්පත් බාර දීලා බුදසාධනේ කැයි දුණා. කිස්සේ කියන ගණේ වනාන්තර ගතේලා භාවනා වඩන්නේ මෙදී. සෑම කාලයක් ගත වුණා. එමනම් උන්වහන්සේ එන්නේ ඉස්සර හොඳ වැඩක් කරන්න ඕනේ කියලා බොරු පන්සියෙක තරලක් දීලා අර අනිසක සිත් ස්වාමීන් වහන්සේ ඝාතනය කරන්න විදාහ කළා. බොරු පන්සියේ නියමයේ උත්තරයන් වහන්සේ දෙයාගෙන ඒල වට කරගත්තා. මේ වනාන්තරේ එකලාව භාවනා කරන ස්වාමීන් වහන්සේ වට කරගත්තා නැතුව මොකද පාස කරන්නේ? ඔබ ආසේ වරන්දයි ආවේ. ඉන්න තුනේ අධේ ක්‍රයක් මාත අවතර දෙන්නේ. අධේ ක්‍රයක් අවතර දෙන්න මාන නොකරයි. ඔබට තව රහත් යනන්නේ. ඉතින් ඔරු කිව්වා කමුන්දාට පැහැලා කියන. පැහැව යන්න දෙන්න පැහැව යන්න නැති බාට මං අත දෙන්නා. වාඩි වුණා සම්මන් කරේ. එන වාඩිලා ලොකු මුස්සන් දෙරි පුළුවන් තරම් ලොකු ගලක් අරගෙන කලවා දෙකට දාගෙන කලවයට කඩාගන්න. ඒවා දැම්මනම් පැණ යන්නේ නැති බව උනම තේරුම් ගන්න පුළුවන් නේද? ඒ අත පැත්තකට දා කිනු ගොඩක් ගහගෙන හිටිය. මේ උදාර අධිකාණයේ සිත් ස්වාමීන් වහන්සේ කකුල් දෙක කඩාගෙන යදුවා භාවන. අලංකාර වෙනකොට උන්වහන්සේ කව කෙනෙක් නැතා මහා රහස්කාරයට පත්. ආචාර්යයන් නේද? ඒ කාල වර්ගයක්ද බුදු සසුනේ මහණියයි. තනං තකේයෝ කන්න අංග හේතු අංගං තකේ ජීවිතං රක්ඛමානෝ අංගං තනං නිජීවිතං චාපි සම්බං තකේ නරෝ ධම්ම මනස්තරන්තෝ. ඇතැම් කෙනෙක් ඕනි ගණන් ධනය දෙනවා ශරීර අවයව දැකගන්න. සමාන ශරීර අවයවත් අරිනවා ජීවිතය රැකගන්න. ධර්මයේ දී කරන්න බුද සාධනයේ ධනය ශරීර අවයවයන් ජීවිතය සියල්ල මතක දාලා ධර්මය වෙනුවෙන් ප්‍රතිපත්තිය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පූජා කර. මෙන්න මේ විදිහට අපි බුදු සසුනේ ආරම්භ ධාතු පරක්කම ධාතු වියෙන් නිකම ධාතු පරක්කම ධාතු වියෙන් ප්‍රතිපාදනාගෙන එක්තරා සිල්වත් උතුම් ස්වාමීන් වහන්සේ නම ඒ කිසිදෙල් දුර්භික කාලයේ උන්වහන්සේ දානේ නැතුව දින හතක් පාගමනින් වැඩි දුර්භික කාලයක්. ඉතින් මේ දින හතේම නිරාකාර ඔය ආදි මනුෂ්‍යයන් වාසය කරන තැන ප්‍රයාගෙන අරගොත ගමන් ආති සාසන්නල අමදාම් මුල ස්වාමීන් වහන්සේ ක්ලාන්තේලා වැඩුණු. එතනින් ගියා එක්තරා සදාවත් උපාසක මහත්මේ ජක්කාර ස්වාමීන් වහන්සේ වැටිලයි. අමදානම තියෙනවා ඉදිලා නැති ගෙඩි. නමුත් නොතිනක ගමන් ආති සාසන්නල අමදාම් මුල ස්වාමීන් වහන්සේ ක්ලාන්තේලා වැඩුණු. එතනින් ගියා එක්තරා සදාවත් උපාසක මහත්මේ ජක්කාර ස්වාමීන් වහන්සේ වැටිලයි. අමදානම තියෙනවා ඉදිලා නැති ගෙඩි. නමුත් නොතිනගතනේ අකපතරෙන් අත දික් කරලා ගන්නෙ නෑ ගෙඩියක් මේ ස්වාමීන් වහන්සේ. උපාසක තියෙන ආහාර නැති අහේනේ. ඒ උපාසකතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අමතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට කෙරුවා. ඕනා ස්වාමීන් වහන්සේ සීය උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාට ගත්තා. තමන් ඉන්න තැනට විකාශ කරන ගිහිල්ලා සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අමතන් දින අතකින් උපාසකතුමා තේරුම් ගත්තා. තේරුම් ගෙන ඉක්මනින්ම අමතන් සකස් කරලා පෙරලා ස්වාමීන් වහන්සේට කෙරුවා. ඕනා ස්වාමීන් වහන්සේ සිය උපන්නා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කාට ගත්තා. තමන් ඉන්න තැනට එක්කාස කරන ගිල සාර්ථක කරා. මේ ස්වාමීන් වහන්සේ දැන් අපතන් ඉලහකින් පස්සේ වැළඳු ආහාරයක් දැරිය සීන මෙහෙම නෙමෙයි කල්පනා කළා. මා මේ කරදරයන් යන්නේ මගේ තරස්සන්නේ මාම නෙමෙයි, අයියා නෙමෙයි, මල්ලි නෙමෙයි, ඥාති කෙනෙක් නෙමෙයි, දඩතන කෙනෙක් නෙමෙයි. මේ දිනසා මා කරදරයෙන් දෙන්නේ මගේ සන්තානයේ සීලයක් ගුණයක් ඇති කියන විශ්වාසය. මගේ සන්තානයේ නෑන්නන්ගේ කරදරයෙන් යන්න සීලයක් තියනවද? උපසම්පදා මාළේ දක්වාම ආවර්ජනා කළා සීල සම්පත්තිය. බතලන්වා පොහොදා සෝදාරන්නේ සඳ බණ්ඩලේ තේනවා සත ලාංඡනයක් කියලා කළලා. මේ උතුම් ස්වාමීන් වහන්සේගේ සීලයේ එවැනි කැලලක්වන්නේ දුෂ්කර දුර්භාෂිතා කරම්ම එවත දැනගෙන පච්චලා නේතුව සුවිසුද්ධ වූ සීලක්කාලයක් ඇති බව මැනීමෙන් කළේ ගිය. සීලේ නිමිත්තෙන් සිතේ මහත් සිසා ප්‍රීතියක් පහළ වුණා. ප්‍රීතියම ආවදිනාතුමින් ත්‍රිලක්ෂණ විදර්ශනාවට ඇරුණා. උපාසකතුමාගේ කරපිරජයම මහා රහස්භාවයට පත් වුණා. ආචාර්යයෙද දිනාතක් නිරාහාර විදලා මේ තරම් අවස්ථාවකදී අරියත්තේ පත්වෙන තරම් හේතුනේ කුමක්ද? බුද්ධ සාසනයේ තියෙන මහිමයයි. මෙන්න මේ නිසා එවැනි බුද්ධ සාසනයකයි අපි මේ දාන සීල භාවනා පින්කම් කරගෙන යන්නේ. එක්තරා උතුම් ස්වාමීන් වහන්සේලා කැලෑවකදී මොරුන්දා වුණා. ඒ ඔරුව කල්පනා කළා ස්වාමීන් වහන්සේ මරන්න ඕනේ. කවරගේ එපා මරන්න එපා අයිසකයි. එනම් ගහේ කියලා දානමු කියලා ඉඳගෙන ගොලින් ගහේ කියලා දැන්නා. දැන්දා මුන්දා අතර කඩාගෙන යන තරම් පුළුව. නමුත් මේ උන්වහන්සේ කල්පනා කළා මේ ඉඳගෙන සමු ඉඳගෙන ගැඩෝ ආපත්‍යක් වෙනවා. කරන්නේ මගේ ජීවිතයේ නේද මම පරිත්‍යාග කරනවා. අනන්ත ජාතිවල දස්වලට වැළේකට නැරින්නවාට අනන්තයි. අද මම සීලස් කාලයක් උඩයි මේ ඉන්නේ. ඉතින් හොරි යන්න ගියා. ලැබෙන්නක් ඇතුළ මේ ලැබෙන්න වෙනාවිව කඩාගෙන යන්නේ ස්වාමීන් වහන්සේ සීලය ආවදිනා කරලා ඉන්නේ දැවි දැවිම සීලුමේ දවා මහරහත්වයට පත් වුණා. මුතුමයි නේද? මෙන්න මේවා මේ බුදුසසුනේ ගායේ අද අපි මේ උතුම් පාරමී පුරාගෙන යන්නේ. ශ්‍රී ලංකාවේ සිටිය කරුණේවා මේ චිත්තගුප්ත කියලා උතුම් ස්වාමීන් වහන්සේ ළඟ අවුරුදු 60ක් වෙන උපසම්පදාවේ කවදාකවත් බමේකට වඩා ඇහැදල්වා බලලා නැහැ. සාවන්තිත රජ කාලේ කච්චිරවන්ත ආරාන්තේ රහිතුල අනේ ස්වාමීන් වහන්සේ වඳින්න ඕනේ, දඩ ගන්න ඕනේ. එතරම්ම සාමරයි. ඔබ දුන්නාට වැඩෙන්නේ කුටි තියෙනවා සක්කුදුවලයන් මහත්ලක අභිනිෂ්ක්‍රමයේ දැක්වෙන විචිත්‍ර චිත්‍රකාර මේකවත් දැකලා නැහැ. ගල්ලේ නේ උඩ බලලා නැහැ. ගල්ලේ ඉතර නාගාක්කේ නාගයේ මල් තිබුණා බෙති දෙමෙත වැටෙනකොට දැනගන්නවා ගහේ මල් තිබිලා කියලා. සාවඩ බලන්නේ ඒ තරම් සංවදේරේම සතෝ සම්පජාන කායේ සාවනාගේ උත්මි. සාවන්තිත රාජ්‍යෝ තුන් වාරය ආරාධනා එව තිස් මහරාජිත වගේ උදාකරන්නේ නැහැ. පස්සේ මාමන් පුරවාසේ ඉරිගුණ දරුවන් කිරි දෙන්නේ නැහැ වාස් වන්නකම් කියලා කිරි දෙන්න සාකච්ඡා. දරුවන්ගේ අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ ගැටි ඇටෙන්න බාධා. තවත් කතායි ඉති. ඒ රාජ්‍යෝ තරල වදිනවා දෙවියන් වහන්සේත් වදිනවා. සුඛී හොඳු මහරාජාගේ. වැරදියන් පස්සේ විසුණු මාතලා මොකද ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ වෙන්න ගම් මහරාජාගේ. හැබැයි මම මේ සත්‍යෝද දෙවිද කියලා මම දන්නේ නැහැ. මම දන්නවා වහින බව විතරයි. බලන්න. ඔය දෙයක සංවර ජීවිතය. ගාතේ සත්‍යරුවන්ගේ බලවත් ප්‍රසාදය ගිනාගෙන දවස් 7කින් ආපහු වැඩියා. ඊට වැඩි ඒ කර්ම දෙලද. එදා කල්පනා කළා දින 7ක් ජන සම්බාහන මැදේම අවිලෙත් ගත කළා. අදවත් භාවනා කරන්න ඕනේ හොඳද කියලා. සාත්‍රි නදියම් කාමේ සම්මන් මළුවට ගොඩ දැක්කා. එලි මහන් සම්මන් මළු. එදා රාත්‍රියේ උලාසය කරේ සිටේ පහන් කෙතරි දේවතාවෝ ඇඟිලි රාමෝගේ දැල්ලුවා මේ සම්මන් මළු. මේ දීර්ඝ කාලයක් 60 අවුරුද්දක් ජන භාවනා වඩමින් සිටියේ මේ උතුම් ස්වාමීන් වහන්සේ. එදා රාත්‍රියේ නදියම් කාලයේදී වන දේවතාවෝ සාදුකාර දෙන්නේ මහා රහත් වහන්සේට පත් වුණා. එදා කාන්තිනායකයන් වහන්සේ සනත්නුවර ජේතවන මහා විහාරයේදී දෙසූ මේ දේශනාවෙන් ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාව මඟඵල නුවන් සුව සාක්ෂාත් කරගත්තේ. සාමිලයන් වහන්සේ විෂය අසංකේය කල්ප ලක්ෂයක් මේ ත්‍රිවිධවා වීර්ය වදමින් බෝධි සම්භාර පුරාගෙන එන් අවුරුදු 2500 86කට ඉස්සර 86කට දින 20කට ඉස්සර වෙලා උදාසේ මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. උදාසේ බුදුබාද පස්සලා මාස දෙකක් ජීතන දකලාසත් දක්වලට ඇතනකේ දක්සත්තව තුන් දේශනාවෙන් ආරම්භ කළ දේශනය 45 අවුරුද්දාකට වට දහම් අමාරැත වර්ධවමින් කරැත්තුවා. එමගින් සුවිස අසංකයේ කටකෝටේ 50ක් දෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගත්තා. තමන් වහන්සේ කෙටි කාලයකින් පිරිනිවන් පාන බැවින් අනාගතයේ අවුරුදු 5000කට වැඩි කලක් දෙවියන් සැයත ලෝකයාට හිතසු පිණිස ස්වාතු දාස ධර්ම සම්දේ දේශනා කොට අදිස්ථාන කළා. අවුරුදු 5000කට දැනතුළු මගඵල නිවන් සුව ලබන්ට නෛර්යාන්තයෙන් පවතිවා කියලා. අද ජීමාන සර්වඥන් වහන්සේ වශයෙන් අපට තියෙන්නේ ස්වාතු දාස ධර්ම සම්දේ. ඒ සාන්ත නායකයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒ කාලෝක කළ මිනි පානක් මිනියන් ලදේ මෙයින් අරුදු 2542කට ඉස්සර වෙලා අනුපාදිතේස පරිනිර්වාණය නිවන් පොර ගැතියා. සියලු සංස්කාර අනිත්‍යයි නේද? සාතන් වහන්සේලාද පිළිනුණ ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සෙතු ජනතාව දෝෂයේ කර්මාරෝපව පරිලෝකීය වැඩේ සිවිහාරස්ථාන ගාඩිලාන උයන්කොකුණ මාලිගා සියල්ල නස්සාර සේත උනා ආකෘතේ භාමයෙන් පරිවෘතේ නිසාර වක්ති ජවාදරවල ඉලකඩම් යාන වාහන ඇතුන් පැළඳුම් මිලමු දන්නාද සෑම වක්තු අම්ම සෑමෙන් දීමෙන් ඇදීමෙන් පැළඳීමෙන් වතන් බුලතෙන් දේශෙන් නේතෙන් පරිහරණය කරන අපේ ආස්භාව ඉතය තේක නැති සෑම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් වාසාල ඇතුව නැතෝ යන දෙමින් අනිත්‍යයි ඇතේන් නැති වෙන දෙකෙන් එකට පෙළඹ දැරීම දුකයි. තම තමන් කැමති දේකවත් ආදරයෙන් අසාර නිස්සාර දෙයෙන් අනාත්මයි. ශ්‍රී ලක්ෂණයේ දෙයක් ඇත්තේ සංස්කාර ධර්ම දුක්ඛාරි සත්‍යයි. දුක හේතුන ප්‍රතිලාව සමුදයරි සත්‍යයි. දුක සමුදයක් නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයි. නිවන අවබෝධ කර ගැනීමට හේතු ආර්යසත්‍යක මාර්ගය දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා අති දීර්ඝ කාලයක් පෙරෝ දානාධිපාරමේ දෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙනම අජරාමර අමා මහ නිවන් ගැතිය. රතන දුක් තරණය කළ කෙල විනිකතු නිවාසාන්ත නිවනේ තනසේ වදාළ සියලු බුදු පතේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කලින් වචනින් සමතල්ලේ අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපටත් මේක දුකන්න කුසලානිසංස බලයෙන්ද මුල ජීවිතේ පුරාද පෙර ජාති ජාතින් කෙර ඇස්කරගත් සීල් කුසලානිසංස බලයෙන්ද චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා මේකවා ගන්න. ගත අතින් සතකට පෙර ආරම්භ කරලාද අද ලංකාවේ රාණා දිසාභාගයන්ගේ ශාකා සෙනසුන් දීස ඇති ශ්‍රීකාර්යා යෝගාත්ම සහත්තා නැති ඒ අතිවතන් සතුන් වැඩ පිළිවෙලට ජීවය ධෛර්යදීම පිණිසයි මේවා විශාල පිරිසක් කටෙන් කාශ්‍රේ සිටින්නේ. ඒ නිර්මාතෘවර අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දේ ගිනවන්තාභිරාණ මාහිමියන් වහන්සේ අද වැඩ ඉන්නවා. ඒ මාහිමියන් වහන්සේට අපනේ කරන උදාර සාධන මෙහෙවරණ පාරමී බාදපත් වේ. නිරෝගී සත බල ඇතුව මිනිසත් සතරක් කාලයක් දීර්ඝාසී සම්පත් පිළිමින් පාරමී පුරාගෙන මත්වනාවිච්ච ලෝකුරා බුදු වාහන දේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ කාලයේදී උදාර අභිධානමේ සතුන් වැඩ පිළිවෙල දියත් කළ අපවත් ඒ අදාළ පූජනීය රාජකීය පණ්ඩිත මාතරිතිරි ඥානාරාම අභිධාන මහෝපාධ්‍යාය මාණියන් වහන්සේ ප්‍රධාන අපවත් ඒ අදාළ නිමලෝ ලොකු ස්වාමීන් වහන්සේ බැමියේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සභාපතිතුමේ පූජනීය පණ්ඩිත ගැටපාණේ ශ්‍රී නිරුලාශ ස්වාමීන් වහන්සේ ආදී කොට ඇති සියලුම සංඝ පිටුන් වහන්සේලාට මේ කුසලකාර මේ ධර්ම දාඨකන් දී මතු අනාගතයේ ලෝතුරා බුදු බව අත් වේවා කියලා අපි ගෞරවයෙන් පිළිපංගු. එවාගේම අද මේසා විශාල පින්කමට සහභාගී වූ පින්වත් සෑම දෙනා දේම අභාවප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවරු බන්ධු මිත්‍රාදී සියලු ඥාතිත් එතෙතත් මේ ගුණවර්ධන යෝගාසනයේ ආදී කතර සුමානම් ප්‍රදානයේ ජීවනෝ සරසා තබා අන්තිම වර සභාවේත පස්සු සුමන කරුණාරත්න මහත්මයාගේ සත්පුරුෂ මනුල්ලේද මේ කුසල සම්භාරය අත්හැරලා මේ සෑම දෙනාටද සුගත සංඛාත සම්පත් දෙරවර සාන්ත අමාන නිවන් සුවසේ වාසනාත් කරුණාවෙන් පිංකමු. ඉතා අතකට පෙර අපවත් මේ වදාළ මේ ස්ථානයේ ආරු 10ක් තරම් කාර්යයක් වැඩි සිටියේ ඉතින් තේන්න අවුරුදු 48ක් මහජන් සරෝ සාගත සුතේතර දිග්නාපාණී සංඝ පිටුන් වාසේ නවත්වල පූජ්‍ය අත්නගාලේ සම්බෝධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ලාභයක් තත්ේ වාසයේ බෝධි සම්භාරමෙන් තත්ේ සතු භෝගයෙන් අමාම අනුවත් වත් වේවා අපලක් ගෞරවයෙන් සිතතරේ ඉදමාරතන් වාසයේ කාලේ පටන් මෙතෙක් කා බුදු සසුනට උරගින් රැඳි බුදු සසුනාතේ ලංකාව සිංහල ජනතාවත් සෞඛ්‍ය ජනතාවත් ආරක්ෂා කර තබා බාලාත්‍රාතෝ සාජරාජ මහාමාත්‍යාදීන් සහිත ජන ප්‍රධානීන්ට නෑත භාගයේ බුදු සසුන වෙනුවෙන් ලක්දිව වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් දිලිපිටු ශ්‍රී දාමදාමේ පොලිස්කාර්තමේ සියලු රණවීරවන්ට ඔබගේම යෝගාසන තාක්ෂාවට උරගේ රැඳී කටයුතු කර අභාවප්‍රාප්ත සියලුම දායකකාරකාදීන්ට යෝගාසන තාක්ෂාවේ සතිල්වත් හරිත අපවත් වේ වදාළ සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාට මේ කුසල සම්භාවය අත්වේ සෑම දිනකට සුගති සම්පත් කෙලවර සාන්ත අමාම නිවස්වාස වේවා කියති කරුණාවෙන් සිතමු. සාසනාරක්ෂක ලෝකපාල තාත්මාරක්ෂක දීක දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් අනුමෝදන්ව සම්බුද්ධ සසුනට ශ්‍රී ලංකා දේශයේක බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනකට දේව ආරක්ෂාව සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පින්පමුණු. එකවත් නදා සහිතවා සෑම සත්‍යයන්ටත් එන පූජන ස්ථානයේ පටන් අසල ගම් නගර ලංකාව ගමදිව මේ සක්වල සියලු සක්වල දසදිසාවාසයේ සමර්ථ ලෝක සත්‍යයට මෙසින් අත් වේවා. සියලු සත්ව සමකල්ලි සපිරිවරේ නිදුක් හේතුවා නිරෝගී හේතුවා සුවපත් හේතුවා නිර්වාණ සරණ හේතුවා නිවන් මඟ දනන් හේතුවා ආරි සත්‍ය අභෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින්පමුණු. එතෙම සංකිට භාගවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ පතමින් සගරවන සාධිවන්න සතරණ ඥාන පිරිනමනින් පාරමී සීලයෙන් සිදු කරගත් මේ උතුම් දාන සීල භාවනා කුසලානි සත්‍ය බලෙන්ද බුද්ධාදී රත්නත්‍රය අනුභව බලෙන්ද ගිනිරාජ මණ්ඩලයේ රකවරණයෙන්ද කල්‍යාණ මිත්‍රයන් මේ දාසීර්වාදයෙන් මේ පින්කම සංවිධානය කරගත්ත පූජ්‍ය දේවවල නිස්සාරණ ස්වාමීන් වහන්සේගේ පවුලේ සෑම දින අතරත ආචාර්ය සුදත් දේවපුර මහත්මයා කල එවාගේම එම සනත් දේවපුර මහත්මයා ආදී කොට ඇති පවුලේ සෑම දිනකට එවාගේම සියා කරුණාධාර මාතාව ඇතුළු මේ මුළු පූර්ණ සහයෝගය දුන්න පින්වත් සෑම දිනකට එවාගේම පාතකට නිලමේ නැතිතුමා නම් ප්‍රධාන දානෝ පස්සාදු භාගාවේ සෑම දිනකට එවාගේම සෝමා වඩුගේ මාතා චිත්‍රා ගුණවර්ධන මහත්මයා ආදී තේකන් දන්සල් කරතු සෑම දිනකට එවාගේම සීලෝ ආකාරයෙන් වස්තිරියෙත් පුරමේ සහයෝගය දුන්න සෑම දිනකට ඒකාමික භාණ්ඩේ දෝල්පති ගුණසේකර නරිතුමා දින ගණනාවක් සිටේ හේත මහත් නබලා යෙන මහත් කර ප්‍රායෝජනෙන් ඉන්න එතුමා ඇතුළු පවුලේ සමට සාමයේම රැඳාවල් වෙනත නබලා සෑම දිනකට සතුට මොහොනේ මේ කටු දුර සහයෝගයෙන් දෙන පින්වා දේන මහත්යාට සාමයේම හැමිතන නිහතමානීය පුදුමාකාර සහයෝගයක් දෙන පින්වා තේසී තේන මදිතුමා ඇතුළු පවුලේ සමට සාමයේ විජේපාල මහත්මයලා දීමේ සත්පුරුෂ මඳුල්ලට ස්වාමීන් වහන්සේ කෙරෙහි සනකා මේ පරිදි උපසම්පදා වල සෑම දිනකදී දයාබල දෙමෝපියන් ඥාති මිත්‍රාදීන් සහිත මේ පලාතේ ක්‍රමී දිනවා සෑම දිනකට සාදු ත්‍යාගයෙන් පහදවා ගත් සැනට අද දවසේදී සංඝ රැකේ ගමක් පාසුතන් කරතෙනී රතවාහන යෙදෙන සෑම දිනකට එවාගේම ඒ සීමා මාලකේ වැඩ කටයුතු සඳහා පුදුමාකාර කුසලාන සංත ප්‍රාණේ රත්නත්‍රයන් පාණෙන් හෙළවතෙන් ඇදේ සකලාන්ත රාජ සරෝපත්‍රයන් වාර්මේ වේවා ආරක්ෂාවචක සාන්තේ සරදේවා සතවත්තාදික පාල දීර්ඝව ලැබේවා සමය පිරංගානේ රත්නත්‍රේ සතු තුවිසි මහාගුණේ අසීනිතාරක්කා සමත ලැබේවා රජසොය සතුරු ගිනි ජල වශයෙන් සවියාවදාන එකතක් ගියක් නැති ගැනීමක් හේනිසෙන් රත්නමදේ සරුවාරක්ෂාව සැලසේවා කායික තේදාදියක් නැවේ කායික මානසික තනතිල්ලේ පාලනය ගුණ දිලේවා සමත භාවනා විපස්සනා භාවනා ගුණ වැඩේවා මේ නීති සීල උපෝසත සීල සිව්බම දේරණ සතර සංග්‍රහවත් දසපාරමිතා ධර්මාදී බෝසත් ගුණයන්ගෙන් තවතවත් ජනප්‍රිය වේවා. ගුණයෙන්වෙන් ධනයෙන් ධාන්නේ යසයිස්වරයෙන් සත සම්පතෙන් ආවිවන්න සපවල ප්‍රඥාවෙන් සදපස දෙලන සදක්මෙන් දිනු වේවා. සිතමින රෝණකින් කල්පනෝක්ෂේයෙන් භද්‍රගතේකින් සදූපතු සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාතේ මුදුන්පත් වේවා. සියවස්කල කතරක්නාර අපරාජිතව උදාර ලෙස උතුම් ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීතර ලෙස ජනර ජෝනවා කල්ල සුගතිය අත්තාන්ත නිවනක් පිරිස සාතකරෝන පෙරමුණේ සබාගල බුදුසත්න ආරක්ෂා කර ගනිමින් පාරමේ පිරීමේ සක්්‍යය බලී දයන වීිය ආරක්ෂාවා කේරවාගේ පින්නා සෑමදිනාට ගැඩීමවා. සතර වචනාතුර භාවයක් පාතා ශ්‍රේෂ්ඨ කල්්‍යාණ මිත්‍ර සම්පත්තිය සහිත පාරමී පුණ්‍ය ජීවිතම ලැබේවා. සිල්වත් ගුණවත් ලැබවත් බොහෝ සත්ත්වෝ ප්‍රියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැද අයිත මෙතුණා දේවක සේවිකාවන් දෙකටුව සුවසේ පාරමී ගුණ පුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු සසේ බුදු මහා රහතන් වහන්සේලා මේ සැලකේ කලින වදාලා වූ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාමෘත මහා නිර්වාණ සම්පත්තියේ ප්‍රතිලාභයේ ඉසෙන මේ කුණ්‍ය සම්භාරයාට සෑම දිනාට එක සේතු වේවා වාචනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ජාතීන්ත දෙවියන්ට සියලු සත්ත්වයන්ට සිල්පෙන් සම්මෝදන් කරමු. ඉතං වූ ඥාතීනං හෝතු දුක්ඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තවසාතේං මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බතං සත්‍ය චින්තියා එත්තවසාතේං මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතානුමෝදන්තු සම්බතං සත්‍ය චින්තියා එත්තවසාතේං මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සම්බතං සත්‍ය චින්තියා ආකාශාචාර්ය දුම්මස්සා දේවානා මහිත්‍තිකා පුඤ්ඤං සංඝනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශාචාර්ය දුම්මස්සා දේවානා මහිත්‍තිකා පුඤ්ඤං සංඝනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශාචාර්ය දුම්මස්සා දේවානා මහිත්‍තිකා පුඤ්ඤං සංඅනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන ගාමී බාර සමාගමෝ සබ්බං සමාදමෝතු යාව නිබ්බාන සත්‍යය ඉමිනා පුඤ්ඤ කම්මේන ගාමී බාර සමාගමෝ සබ්බං සමාදමෝතු යාව නිබ්බාන සත්‍යය පුඤ්ඤ කම්මේන ගාමී බාර සමාදමෝ සතං සමාදමෝතු යාව නිබ්බාන සත්‍යය ධර්මාන් ශාස්නා පැවැත්වූ අධදේශකයණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.